අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව වඩන භාවනා යෝගියා ගොඩාක් දුරට මේ වගේ ගැටීමේ ස්වභාවයකට ගොදුරු වෙනවා. ඒක නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ? භාවනාව නොවැඩෙන්න හේතුව මොකද්ද? භාවනාව වඩමින් ඉන්න භාවනා යෝගියා වසර ගණනාවක් භාවනාවේ නිරත වෙලා එයා ඒකේ ප්‍රතිඵල නොලබා ඉස්භාවයේ තුල අවුරුදු ගණනාවක් රැඳී සිටින්ටත් හේතු ටික අපි සාකච්ඡා කරනවා. අපි හිතනවා මේක ගොඩාක් වැදගත් වෙයි අපට. සමහර උපාසක උපාසිකාවන් ඉන්නවා භාවනා යෝගිව අවුරුදු 30ක් විතර භාවනා කළා. සිල් අරගෙන අවුරුදු 35යි භාවනා වඩලා තින අවුරුදු 30ක්. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ මාර්ගය හරියට වඩනවා නම් උපරිම අවුරුදු 7යි. එයා වඩලා ඉවර කරනවා. එනනම් මේ අවුරුදු 30ක් තිස්සේ වැඩුවයි කියලා කියනකොටම අවුරුදු 15ක් තිස්සේ වැඩුවයි කියලා කියනකොටම අපට තේරෙනවා මේ වඩලා තින්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එක නෙමෙයි. ඒක වැඩුවා නම් අවුරුදු 7ෙන් උපරිමෙන් මේක නිමා වෙන්න ඕනේ. මේකේ සම්පූර්ණ වැඩ ටික ඉවර වෙලා යන්න ඕනේ. එහෙනම් වැඩ ඉවර වෙන්නේ නැතුව තවත් වැඩ වැඩි වෙනවා නම් নানা ප්‍රකාර වැඩ ඉදිරියට යොදා ගන්නවා නම් අපි යන ලෝකෝත්තර මාර්ගය වැරදිලා කියලා අපට සැකිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වඩන මාර්ගයේ කමඨාන භාවනාව සාර්ථක එකක් නොවෙන්නට පුළුවන්. එහෙනම් අපට ඒව සැකසයිතයි. එහෙනම් අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආනාපාන සති භාවනාව තුලින් ගැටීමේ ස්වභාවය කියන්නේ මොකද්ද? භාවනා යෝගියා මේ භාවනාව යෙදී සිටිනකොට මූණ දෙන ප්‍රශ්න මොනවද කියන එක. හොඳයි. ආනාපාන සති සූත්‍රයේ කියන්නේ ආස්වාස කරන බවත් ප්‍රාස්වාස කරන බවත් දැනගෙන සීයෙන් ඉඳීම. මේක තුල ගොඩාක් කරුණු තියෙනවා අන්තර්ගත වෙලා. අපි යම්කිසි විශේෂ ධර්ම දේශනාවක් තුළදී ඒ සූත්‍රය වෙනම සාකච්ඡා කරනවා. නමුත් ඒකේ සාරය ආස්වාසය ප්‍රාස්වාසය කෙරෙහි සීය පැවැත්වීම. සීය තමයි ඒක අරමුණු කරගෙන තියෙන්නේ. එහෙනම් ආස්වාසය ප්‍රාස්වාසය කෙරෙහි සීය පවත්වන භාවනා යෝගියා. එහෙම නැත්නම් ඒ යෝගාවචරයා මේ ගැටීමේ අන්තයකට ස්වභාවයකට ගොදුරු වෙන්නේ කොහොමදයි කියලා ප්‍රඥාවෙන් ගවේෂණය කරලා බලනකොට අපට පෑදිලිව පේනවා භාවනා යෝගී භාවනා කරන්නේ යම්කිසි අරමුණක් එක්ක. අරමුණක් නැති කිසිම සත්වෙක් මේ ලෝකේ භාවනාව යෙදෙන්නේ නැහැ. එයාට භාවනා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතන තමයි භාවනා යෝගියාට මේ ඉරවෙන්න එහෙම නැත්නම් ගැටලුවකට මූණ දෙන්න සිදු වෙන්නේ. භාවනා යෝගියා භාවනා කරන්නේ යම්කිසි අරමුණක් කරගෙන ඒ අරමුණට බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ සිත නිවෙන්න ඕනේ. මේ සිත සමාධිගත වෙන්න ඕනේ. මේ සිත ධානවලට සමවදින්න ඕනේ. මේ සිත ප්‍රඥාවට සමවදින්න ඕනේ. මේ සිත දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මගේ භවය නවතින්න ඕනේ. මගේ මිනිස්සුත් භවයේ වැඩ නිමා වෙන්න ඕනේ. මේ භවයේම විමුක්තියට මමපත් වෙන්න ඕනේ කියන নানা ප්‍රකාර බලාපොරොත්තු අරමුණු කරගෙන ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා යම්කිසි කෙනෙක් භාවනාව යෙදෙනවා නම් එයාගේ භාවනාවේ බලාපොරොත්තු දැන් රාශියක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මේ ගැටීමේ ස්වභාවය. මේ ගැටෙනවා කියලා කියන්නේ මොනවද කියලා කිව්වොත් ඒක අත්තකිලමතානි යෝගී එක්තරා මට්ටමක පවතිනා වූ ස්වභාවයක්. මේ ඇලෙනවා කියන ස්වභාවයේ අනිත් පැත්ත. එහෙනම් මේ ගැටීමේ ස්වභාවය එහෙම නැත්තම් දුක් විඳීමේ ස්වභාවය අපි දන්නවා. මේක මේ අත්තකිලමතානි යෝගී කොටසක්. ගැටෙන කෙනා කවදාවත් සන්තෝෂයෙන් ඉන්නේ නැහැ. එයා දුකෙන් ඉන්නේ, හරදරෙන් ඉන්නේ. ගොඩාක් දුක් වේදනාවක් විඳිනවා යා. එනනම් මේ දුකට පත් කරන දුකට උරුමකම් කියන මේ ගැටීමේ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා මේක බලාපොරොත්තුවක් මත ඇතිවෙන ධර්මතාවයක්. අත්තකිලමතාන යෝගී ධර්මතාවයක්. එදා තථාගතයන් වහන්සේ රුක්කමූලගත වෙලා ඒ මාබෝසතනන් වහන්සේ කමඨාන් වඩනකොට තථාගතයන් වහන්සේටත් ওই ප්‍රශ්න තිබුණා. මට ඒ විද්වතුන් ඇවිල්ලා ශාස්ත්‍රු වහන්සේලා කිව්වා මේ භවයේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙනම් මං සම්මා සම්බුද්ධත්වයට පතාගෙන තමයි මේ භාවනා කරන්නේ. මගේ භාවනාවේ මොනවද මං බලාපොරොත්තු වෙන්නේ, මගේ අරමුණ මොනවද? සම්මා සම්බුද්ධත්වයට පත් වීම. මේ විදිහට තථාගතයන් වහන්සේ බෝධිසත්වයෙක් වශයෙන් වාඩි වෙලා උන්වහන්සේ ඒ උත්තරීතර බෝධිමූලයේ වැඩ නිමා කරගන්නට උන්වහන්සේ බලාපොරොත්තුවක් ඇති කරනවා. ඇති කරගෙන උන්වහන්සේ කමටහන් වඩනවා. දැන් මොකද්ද උන්වහන්සේට ඇති වෙන ප්‍රශ්නය? ඒ බලාපොරොත්තුව තියෙන නිසා, ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න බැරි නිසා, සාර්ථකව සඵල කරගන්න බැරි නිසා උන්වහන්සේ නානා ප්‍රකාර ප්‍රශ්න වලට, ගැටළු වලට මුහුණ දෙනවා. උන්වහන්සේට විවිධාකාර අදහස් පාළ වෙනවා. උන්වහන්සේ අරක කරලා බලනවා, මේක කරලා බලනවා. මොකද්ද මේ අරක මේක කියලා කියන්නේ? උන්වහන්සිට හිතෙනවා මේ විදියට ඉන්න ඕනේ, ඈරිලා ඉන්න ඕනේ දවස පුරාම. උන්වහන්සේ ඈරිලා ඉන්නවා. උන්වහන්සේ කල්පනා කරනවා මේ ඇස් දෙක පියාගෙන ඉන්න ඕනේ. නැවත ඇස් දෙක පියාගෙන ඉඳලා බලනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මේ ඇස් දෙක ඇරගෙන අරමුණක ඉන්න ඕනේ. උන්වහන්සේ ඒක කළා බලනවා. නැවත උන්වහන්සේ කල්පනා කරන ඇස් දෙක අරගෙන මේ සිත යන යන තැනට දුවන් ඇරලා ඒ සිතත් එක්ක 100න් ඉන්න ඕනේ කියලා ඒම වඩලා බලනවා. ඊට පස්සේ උන්වහන්සේ බලන ආහාර පාන දීලා බලන්න ඕනේ මේ කයට. ආහාර පාන නොදී බලන්න ඕනේ. ආහාර පාන අවශ්‍ය වෙනකොට නොදී දුක් විඳින්න දීලා ඒක තුලින් මොනවද වෙන්නේ කියලා ඒක බලන්න ඕනේ. මේ විදිහට නානක් ප්‍රකාර කමටා දහස් ගණන් උන්වහන්සේ මේ කයත් එක්ක, මේ සිතත් එක්ක, තමන් තුළ පවතිනා වූ ධර්මයත් එක්ක උන්වහන්සේ පොරබදිනවා. බදලා බදලා අන්තිමට උන්වහන්සේට තේරෙනවා මේක කන්න දුන්නත් ප්‍රශ්නේ, කන්න නොදුන්නත් ප්‍රශ්නේ. මොකද්ද මේ ආහාර දුන්නත් නොදුන්නත් ප්‍රශ්නේ කියලා කිව්වේ? මේ කයේ ආහාර වර්ග 6ක් පවතිනවා. ඇසට දෙන දිට්ටි ආහාර, කනට දෙන සෝත ආහාර, නාසයට දෙන ගන්ධ ආහාර, දිවට දෙන කබලින්කා ආහාර, කයට දෙන පොට්ටබ්බ ආහාර, එහෙම නැත්නම් ස්පර්ශ ආහාර, සිතට දෙන මනෝ සංචේත ආහාර. මේ ආහාර වර්ග දුන්නත් ප්‍රශ්නේ, නැවතුවත් ප්‍රශ්නේ. අපට ඕන විදිහට වැඩිපුර දෙන්නත් බෑ. අපේ තුවක්කාරකමට අඩුවෙන් දෙන්නත් බෑ. එහෙනම් මේ මොකද්ද මේක තුල වෙන්නේ කියලා බලුවාම උන්වහන්සේට තේරෙනවා මේ දෙකම ප්‍රශ්නයක්. එහෙනම් මේ දෙකටම අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ. නිරාහාරව ඉඳලත් බෑ. හොඳට කාලා බීලා ප්‍රමාණයට වඩා භුක්ති විඳින්නත් බෑ. එහෙනම් මේ දෙකටම අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක අවබෝධ වෙනකොට උන්වහන්සේට ඒ පතාගෙන යන බලාපොරොත්තුව අමතක වෙනවා. උන්වහන්සේගේ අදහස මේ ක්‍රමයට නිදහස, එහෙම නැත්නම් මේ කරගෙන යනා වූ ක්‍රමයට විසඳුමක් හොයන්න මිසක් දැන් බුද්ධත්වයේ උන්වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් උන්වහන්සේ කල්පනා කරනවා මේකට මොකද්ද මේ ප්‍රශ්නේ තියෙන විසඳුම? එතකොට උන්වහන්සේට ප්‍රඥාවට අවබෝධ වෙනවා මධ්‍යම ප්‍රතිපදාව ඉන්න ඕනේ. අන්ත දෙකට අවුවෙන්නේ නැතුව ඉතියොත් විතරයි මේකට විසඳෙන්නේ කියලා අන්ත දෙකට සමවදිනවා. මැදට අන්ත දෙකට සමවැදිලා ඒ අන්ත දෙක තුල චිත්තානුපස්සනාව වඩලා ඒ අන්තයෙන් උන්වහන්සේ නිදහස් වෙනවා. ඉන්න ඒ වැඩින්න අන්තය තුලම චිත්තානුපස්සනාව තුලින් එක මධ්‍යම ප්‍රතිපදාව කරනකොට උන්වහන්සේට ඒ අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේ දුක නිවා ගත්තා. එහෙනම් ඒ බෝසත් චරිතවල තියෙන ඒ ගතිගුණ, ඒ කමඨං, ඒ අවස්ථාව අපි විග්‍රහ කරලා බලනකොට අපට මේ කතන්දරේ පැහැදිලි වෙනවා. එහෙනම් මේ භාවනා යෝගී හැම කෙනාම මේ මාර්ගේ යන්න එපාය. එහෙනම් අපි හැමෝම කමඨං වඩනකොට අපට මේවට තැපෑල්ලෙන් එනවා ලියුම වාගේ නිකන් අස්සම් කරලා ඕම ගන්න බෑ. අඩුපාඩු හදන්න ඕනේ. එහෙනම් ලෝභ දේශ මෝහ තුනම අපි අදලා එතර වෙන්න ඕන ගමනක් නිසා එදා තථාගතයන් වහන්සේ වැඩුවා වාගේ අපටත් යම් කිසි දෙයක් වඩන්ට සිද්ධ වෙනවා. ඒ වඩන්ට සිද්ධ වෙන අවස්ථාවේ තමයි අපට මේ වගේ ප්‍රශ්න ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව යම් කිසි අරමුණක් කරගෙන ඒ අරමුණට බලාපොරොත්තු ඇති කරපු ගමන් මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න තමයි මේ භාවනා යෝගියා මේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. මෙච්චර කාලයක් යා උස්ම ගත්තා ආස්වාස ප්‍රාස්වාස කළා බයි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා ඒක කෙරේ අවධානම හිටපු නැති නිසා බලාපොරොත්තුවක් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ. දැන් වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාස කරනවා අවුරුදු 25ක් අවුරුදු 30ක් අවුරුදු 40ක් අවුරුදු 50ක් නැති ප්‍රශ්නයක් දැන් මතුවෙනවා. දැන් එයාට ආස්වාස ප්‍රාස්වාස කරගන්න බෑ. භාවනා යෝගියා කියනවා මේ භාවනාවේ ඉන්න විදියක් නැහැ. ඇත්තටම ආනාපාන සති භාවනාවේ ඉන්න බැරිකමද තියෙන්නේ, ආස්වාස ප්‍රාස්වාස කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස කරගන්න බෑ. ඇයි මේක කරගන්න බැරි? එයාට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක මේ ගමන යන්න බෑ. එහෙනම් මේ බලාපොරොත්තුවත් එක්ක ගමන යනකොට මොකද්ද වෙන්නේ කියලා බලනකොට අපේ ලෝකෝත්තර ඇසට යම්කිසි පුංචි කාරණාවක් පේනවා. බලාපොරොත්තුවත් එක්ක ගමනක් යන කෙනෙක් නිතරම මේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න, ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න ගොඩාක් වේසෙනවා. අන්න ඒ වේසීම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එයා ගොඩාක් පොරබදිනවා. එයා හිතනවා දැන් වාඩි වෙලා විනාඩි 15 මේක ඉවර කරන්න ඕනේ කියලා. හැබැයි එයාගේ කර්මය සැකසීලා තියෙන්නේ තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා ඉවර කරන්න. එයා දාරුකීරිය මහරහතන් වහන්සේ වාගේ, ඒ පටාචාරී රාත්තරණිය වාගේ, අඟුලිමාල මහරහතන් වහන්සේ වාගේ ගොඩාක් ගුණධර්ම වඩලා කර්මය සම්පූර්ණ කරලා විනාඩි 5න් 10න් අවබෝධ කරගන්න මට්ටමට එයා ප්‍රඥාව වඩලා මෙතනට පැමිණලා තිබුණා නම් එයා හිතන එක සාධාරණයි. එයාට විනාඩි 15 මේක නිමා කරන්න පුළුවන්. විනාඩි 15ත් එයාට වැඩි කාලෙ හිතත් අඩුවෙන් පුළුවන්. නමුත් මේ සංසාරේ අර නේරාංජනා නදියේ බුදුවරු මුණ ගැවුනා වාගේ, එච්චර බුදුවරු මුණ ගැයිලා, එච්චර රාතන් වහන්සේලා මුණ ගැයිලා, බණ කෝටි ප්‍රකෝටි වාර ගානක් ශ්‍රවණය කරලා මම මෙතනට ආවේ තාම මොකවත් අදාගෙන නැහැ කියන එක Tamanට වැටහෙන්නේ. එහෙනම් මෙතනට මං ආවේ මොකවත් අදන් නැතුව, එහෙනම් අඩුපාඩු කෝටියක් විතර තියෙනවා. එහෙනම් මේ කෝටියක් විතර තියෙනකොට අර වගේ උත්ත්මය කරපු වාගේ මේ කමටන් නිමා කරන්නේ කොහොමදයි කියන කරේ Tamanට අවබෝධය නැහැ. එහෙනම් Tamanගේ බලාපොරොත්තු කොමරිෂ්ඨ වෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න, ඒක සාර්ථක කරගන්න ගොඩාක් පොරබැදෙනකොට මේ පොරබැදීම තමයි ඉමීසරේ පරිවර්තනය වෙනවා ගැටීමේ ස්වභාවයට. මේ සිත විසිරලා යනවා. ඒකං චරං දුරං ගමං අසරීරං උවාසයං. එක සැනේකට ඕනම දුරක් යන්න පුළුවන්. මෙයාට ගුරුවරයක් නැහැ, නිවසක් නැහැ, නවාතැන් පොළක් නැහැ. එතකොට මේ සිත තමන්ගේ විසිරිලා ඈතට යනකොට මේ සිත යම් යම් අරමුණු ඔස්සේ තමයි ඈතට විසිරලා යන්නේ. තමන්ට මුලින්ම මේ සිත එළියට යන බව තේරෙන්නේ නැහැ. ගිහිල්ලා යම් කිසි කාර්යයක නිරත වෙනකොට පස්සේ තේරෙනවා, බලන්නකෝ භාවනාවෙන් සිත එළියට ගිහින්නේ. මෙයා කාගෙන් ආලද පොළට ගියේ? මෙයා කාගෙන් ආලද වෙලට ගියේ? කාගේ අවසරේ ඇතුවද අර කලින් හිටපු ආරණ්‍ය සේනාසනෙට ගියේ? එයා ඒ ආරණ්‍ය සේනාසිතෙද ගිහිල්ලා ඒ තින බඩු මුට්ටු දියා බලනවා, ඒ කුටි දියා බලනවා, ඒක පුරා සැරිසරනවා. බලන්නකෝ මගේ අවසරේ නැතුව ගියානේ කියලා අපිට පුදුමාකාර දුකකුත් එක තරාවක් ඇති වෙනවා. මේ සිත එක තැනක ඉන්නේ නැහනේ. බොම ද්වේෂ සාගතව අර සිත නැවත ඇදලා අරගෙන අවශ්‍ය තැනේ තියෙනවා. තියලා උස්ම ගන්නවා, අයියෙන් අයියෙන් ගන්නවා, අයියෙන් පිට කරන. ඇයි? මේ මිනිස්සයා එක තැනක ඉන්නේ නැහැ, සංවර නැහැ, කියන දේක් අහන්නේ නැහැ, බලාපොරොත්තුවක් තියෙනවා ඒක ඉෂ්ට කරගන්න. මේ මිනිස්සයා මං කියන විදියට කටයුතු කරන්නේ නැහැ කියලා පුදුමාකාර විදියට අයියෙන් අයියෙන් උස්ම අරගෙන මේ භාවනාවේ බලාකාරයෙන් සිත පීඩවනවා, බලාකාරයෙන් භාවනාව කරනවා. අන්න අපි දන්නේ නැහැ ගැටීමේ අන්තයට පත් වෙලා අපි දැන් ගැටීම පුරුදු කරනවා. විඥානයක් ගැටෙන්නේ කොහමද? අත්තකිලමතාන යෝගයේ කමඨා මඩන්නේ කොහමද? එයා දුක ප්‍රගුණ කරන්නේ කොහමද කියන එක තමයි දැන් ප්‍රගුණ කරන්නේ. එයා නිර්වාණ මාර්ගය යන කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ විදිහට බලාත්කාරයකින් සිත යම්කිසි අරමුණක යොමු කරලා බලාත්කාරයෙන් එයාත් එක්ක පොරබැඳලා භාවනාවේ ඉටෙව්වාම ඒ භාවනාව වැඩින්නේ නැහැ. අපි දන්නවා ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා එන්න වැඩිටි ස්වාමීන් වහන්සේට ඔහොමද සලකන්නේ? ගින් තේ අදාගෙන එන්න, පැන් ටික ගේන්න, කටෝ දාන්න පඩිකම ගේන්න. මේ විදිහට අනකෙරුවම උන්වහන්සේ කල්පනා කරන ඇත්ත තමයි මං සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේට මං සලකන්න ඕනේ. ඇත්ත මේක කියන කතන්දරේ විනයට අනුවයි. එහෙනම් මං කරන්න ඕනේ කියලා කළාට උන්වහන්සේ සන්තෝෂෙන්ද කරන්නේ නැහැ. උන්වහන්සේ කළාට උන්වහන්සේ අපොපස්ථාන වලින් උන්වහන්සේ අවශ්‍ය කුසලයේ හම්බෙන්නේ නැහැ. ඒ ආනිසංසය උන්වහන්සේට පළ නෙලන්ට බෑ. හේතුව උන්වහන්සේ කරන්නේ අකමැත්තෙන්. උන්වහන්සේ ගැටි ගැටි තමයි ඔක කරන්නේ. සන්තෝෂයක් නැහැ. බැරි වෙලාවත් ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේ මොනවත් කියන්නේ නැහැ. කිසිම නීතියක් දාන්නේ නැහැ. බොහොම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවා. ඒ මෛත්‍රියෙන් කතා කරනකොට ඒ ලෝකෝත්තර කමඨාන තුල මාර්ගය තුල නිරත වෙලා ඉන්නකොට අර ස්වාමීන් වහන්සේලාට හිතෙනවා මේ වගේ ගුණධර්ම පුරන ස්වාමීන් වහන්සේලා අපි උපස්ථාන කරන්න ඕනේ. එතකොට උන්වහන්සේලාම ගියන් පැන් ටිකක් පූජා කරනවා. ගිලම්පස ටිකක් පූජා කරනවා. අවශ්‍ය මොනවදයි කියලා බලලා බලලා ඒ අවශ්‍ය සත්කාර කරනකොට උන්වහන්සේලාගේ මූණ මලක් වාගේ පිපිලා සිත සන්තෝෂයෙන් පිරිලා පුදුමාකාර සතුටකින් උන්වහන්සේලා යපොපත්තාන කරනවා. දැන් දාණය සම්පූර්ණ වෙනවා. දැන් උන්වහන්සේලාට අවශ්‍ය කුසලයේ ගන්න පුළුවන්. එහෙනම් මේ අද්දකින් අපටත් තියෙන අපේ ජීවිතේ අකමැත්තෙන් කටයුතු කරපු අවස්ථා සහ කැමැත්තෙන් කටයුතු කරන අවස්ථා. එහෙනම් මේ භාවනාව අකමැත්තෙන් කටයුතු කළාම අර අකමැත්තෙන් අපොපත්තාන කරන ඒ ස්වාමින්වහන්සේගේ මානසිකත්වයට මේ භාවනාවපත් වෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු ඉතේ තියාගෙන කටයුතු කරනකොට බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි අපේ අරමුණ. දුක නිවා ගැනීම නෙමෙයි. දුක නිවා ගැනීම අරමුණ කරගෙන හිටියත් ඒ දුක නිවා ගැනීමට අරමුණ කරගත් එක ලෝභයක් බවට පත් වෙලා ඒක දුෂ්ටියක් වෙලා ඒ ලෝභය ද්වේෂයක් බවට පත් වෙලා ඒක තුළ ඇතෙන්න තියෙන හැම අකුසලයක්ම ඇදෙනවා. ඉසෙල්ලාම මේ ගැටීමේ අන්තය තුළ තියෙන විද්‍යාව එම නැත්තම් යථාර්ථය ටිකක් අපි කතා කළොත් හොඳයි කියලා අපිට හිතෙනවා. එහෙනම් මේ ගැටීම කියලා කියන්නේ මොනවද? බලාපොරොත්තු නිසා ඇතිවෙන මේ අකුසල සාගත සිතිවිල්ල. මේ ගැටීම කියලා කියන්නේ නිවනට බාධාවක්. එතකොට මේ බලාපොරොත්තු කියන්නේ මොනවද? මේ ලෝභය මුල් කරගෙන ඇතිවෙනව චෛතසිකයක්. අපට ලෝභයක් තියෙනවා කාන්තාවක් කෙරෙහි, නිවසක් කෙරෙහි, ඉඩමක් කෙරෙහි, මිල මුදල් කෙරෙහි, ප්‍රත්‍ය කෙරෙහි, ගෞරවය කෙරෙහි, කීර්තිය කෙරෙහි, ප්‍රශංසාව කෙරෙහි. මේ විදිහට ඕනම එකක් වෙන්න පුළුවන්. භෞතික දෙයක් වෙන්න පුළුවන්, සත්වයේ කෙරෙහි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වටිනා වස්තුවක් කෙරෙහි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වචනවලින් ප්‍රකාශිත කරන නම්බුනාම කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන්, ගෞරව වෙන්න පුළුවන්. එන යම් කිසි දෙයකට අපි ලෝභයක් තිබුණාම ඒ ලෝභ වෙච්ච දේ ලබන්න උත්සාහ කරනවා. අන්න බලාපොරොත්තු ඇති වෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ කටයුතු වලට තමයි මේ ගැටීම කියලා කියන්නේ. එහෙනම් මේක භෞතිකව විතරක් නෙමෙයි, මේක ලෝකෝත්තරවත් වෙනවා. විහාරස්ථානයකට ගියාම චෛත්‍යයේ මළුව හදන්න ඕනේ. විහාරස්ථානයේ බෝධියක් තියෙනවා, බෝධි කොටුව බැඳ ගන්න ඕනේ. ඕම ප්‍රශ්නයක් හාමුදුරන්ට ඇති වුණාම හාමුදුරුවෝ කල්පනා කරනවා මේක හදන්න ඕනේ. දැන් මේක ලෝභයක් නෙමෙයිද? ලෝභයක්. උන්වහන්සේ ලෝභසාගත සිතක් ඇති වෙලා තියෙන මේ කටයුතු මේ විදිහට කරන්න ඕනේ කියලා. මේ ලෝභය ඇති වෙනකොටම බලාපොරොත්තු ඇති වෙනවා. මේක මේ කාලේ වෙනකොට කරන්න ඕනේ. මේ කට්ටිය උදව් කරයි. ගමේ මේ කට්ටිය පෝසත්. එහෙනම් මේ කට්ටියෙන් ටිකක් වැඩිපුර ප්‍රතිපාදන ගන්න පුළුවන්. අපට දායකයෝ කීප දෙනෙක් ඉන්නවා දුරබෑර ඒගොල්ලන්ට දුරකථනයෙන් පණිවිඩයක් දීලා ඉල්ලීමක් කරොත් ආම්ද්‍රෝ නිසා පිටුපාන්නේ නැ මොනවරි එකක් දෙයි එහෙනම් මගේ භික්ෂුභාවය මම වැඩ ගන්න ඕනේ මගේ සිවුරෙන් මම වැඩ ගන්න ඕනේ මගේ ඉල්ලීමට මිනිස්සු සවන් දෙනවා මම බුද්ධ පුත්‍රයෙක් මම ශාසනය පැවිද්දෙක් එහෙනම් මේ තියෙන තනතුරු වලින් මම වැඩ ගන්න ඕනේ කියලා උන්වහන්සේට දැන් බලාපොරොත්තු රාශියක් එනවා මේ බලාපොරොත්තු වලට මුල මොකද්ද අර ලෝභය ලෝභ වීම නිසා බලාපොරොත්තු ඇති වුණා මේ බලාපොරොත්තු ਸਰව සම්පූර්ණ කරගන්න උන්වහන්සේ නානක් ප්‍රකාර විදිහට පැය 24ම ගැටෙනවා ආනාපාන සති භාවනා වඩන්ට යන භාවනා යෝගියාටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ හැබැයි අර වාගේ භෞතිකව මොකවත් නැහැ උන්වහන්සේට මේවා ඇස්වලට පේන්නේ නැහැ නමුත් මේක ලෝකෝත්තරව කල්පනා කරනකොට චෛතසික තුලිනුත් ගොඩනැගිලා තියෙන්නේ අර බෝධි මළුවේ කතාවත් ඒ චෛත්‍ය මළුවේ කතාවත් තමයි ඒ ගොඩනැගිලා තියෙන්නේ එහෙනම් තමන් කරන භාවනාව තුල තමන්ට බලාපොරොත්තුවක් තිබුණොත් ලෝභය මුල් කරගෙන ඇතිවෙච්ච බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න තමන් ඉදිරිපත් වෙනකොට සම්පූර්ණ දුක නිවා ගැනීමට අවශ්‍ය කටයුතු නැවතිලා සිත නිවීමටපත් වෙන ඒ කමඨාන නැවතිලා මේ සිත කැළඹෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි මේ බලාපොරොත්තුව ඇති වෙනකොට මේක කොහොමද මේ බලාපොරොත්තුව ඇති වෙන්නේ කියලා බලනකොට අපි දැක්කා මේ ලෝභය මුල් කරගෙන තමයි මේ බලාපොරොත්තුව ඇති වෙන්නේ කියලා. ලෝභය කියලා කියන්නේ මොනවද? මේකේ තියෙන දේවල් ලබා ගැනීමේ අදහස. ලෝකෝත්තර දෙයක් උනත් ලෞකික දෙයක් උනත් ලබා ගැනීමේ අයිති කර ගැනීමේ අදහසට තමයි මේ ලෝභය කියලා කියන්නේ. අයිති කර ගැනීමේ අදහසක් නැත්නම් තමන් සතු කර ගැනීමේ ඒ අරමුණක් මොකවත් නැත්නම් එයාට ලෝභ සිතිවිල්ල පාලා වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ලෝභය අයින් කරන්න තියෙන එකම ක්‍රමේ අයිති කර ගැනීමේ අදහස නැති කරනවා. නැති කරපු ගමන් ලෝභය අතුරුදන් වෙලා යනවා. එහෙනම් අයිති කර ගැනීමේ අදහස එනකොට මෙතන තවත් ප්‍රශ්නයක් පියනවා. ඒක විදර්ශනාවට ගෝචර වෙන ධර්මයක්. තමන්ගේ කුසලයට පිනට ඉබේ ලැබෙනවා නම් දැන් අයිති කරගන්න යන්නේ මොනවද? කුසල් නැති, පින් නැති, ලැබෙන්නේ නැති දෙයක් නේද? එහෙනම් මෙතනදී එයා විශාල මුලාවකටපත් වෙනවා. අපි ආවේ මේ භවයේ මානවෙන්ට නම් මේ මිනිසත් භවය ලැබුණේ සසුන්ගත වෙන්න නම් ලෝකෝත්තර ධර්මය අනිත්‍යයට දේශනා කරන්නට නම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන අරහත් බෝධියට සමවැදෙලා රහත් වෙලා නිවන් දකින්නට නම් අපට පුළුවන් ද මේ ලෝකේ රූමත්ම කාන්තාව බඳින්න? අපට පුළුවන් ද මේ ලෝකේ තියෙන ලස්සනම නිවස තනන්නට? අපට පුළුවන් ද මේ ලෝකේ දක්ෂම ගොවියා කියලා නම ගන්න අක්කර 500ක් විතර වගා කරන්න? අපට පුළුවන් ද මේ ලෝකේ විද්‍යාඥයෙක් වෙන්න? මොකවත් කරන්න බෑ. හේතුව එයා ඇවිල්ලා ඉන්නේ මේ භවයේ නිවන් දකින්නට නම් එයාගේ කුසලයේ තින්නේ පින තින්නේ ඒක කරන්නට නම් එයාට වෙන මොකවත් කරන්න බෑ. වෙන මොකවත් කරන්න බෑ. අබැයි සමහර කට්ටිය මේ ලෝකෙට පාළ වෙන්නේ ගවයෝ බලන්න නම් එයා ගොපල්ලෙක් වෙන්න නම් එයාට කවදාවත් මානදම් පුරන්න බෑ. එයා පන්සල් භූමිතේ ඉස්සරහා තියෙන ඒ පුංචි තනකොළ දැල්ලේ ගවයේ ටිකක් ගැටගාලා තියාගෙන උන්ට කන්න බොන්න දීගෙන කිරිද වාගෙන උන්ගේ පැටව පරිස්සම් කරගෙන එයා ගොපල්ලෙක් කියලා ඉන්නවා පන්සල පේන දුර. ඒ කියන හැම ගාතාවක්ම ඇයෙනවා. එම බණපදයක්ම ඇහෙනවා. ඒත් මාන වෙන සිටිවිල්ල එන්නේ නැහැ. එයාට ලැබිලා තියෙන්නේ ගොපල්ලෙක් කියලා ඉන්නයි කර්මය. එහෙනම් බලන්න මේ ලෝකේ අපට කියලා කිසිම දෙයක් ලබා ගන්නට බෑ. ඒම අපට ලැබෙන්නේත් නැහැ. අපට ලැබෙන්නේ අපි මේ සංසාරයේ මොනවද දහණයක් වශයෙන් දුන්නේ? මොනවද අපේ කර්මෙන් අපි ඒක රාශි කරගත්තේ? අපට තියෙන සුදුසුකම් මොනවද? ඒක විතරයි අපට මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම නිවැරදිව ලබන්න පුළුවන්. අනිත් හැම එකක්ම ලබන්න ගියාම වැරදෙනවා. එහෙනම් අපට ලැබෙන්නේ නැති එකක් බලාපොරොත්තු තියාගෙන ඒක ලබන්න කටයුතු කරනවා කියලා කියන්නේ ලැබෙන්නේ නැති එකක් තමයි ලබන්නේ. බලාපොරොත්තු ඇති වෙන්නේ ලැබෙන්නේ නැති එකක් කෙරේ. ලැබෙන දෙයක් කෙරේ බලාපොරොත්තු ඇති වෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. හේතුව ඒක ලැබෙනවා නම් එයාට ඒ ගැන හිතන්න කාලයක් නැහැ. භුක්ති විඳිනවා මිසක්. එහෙනම් යම් කිසි කෙනෙකුට රස්සාවට ගියාම රුපියල් 5000ක් හම්බ වෙනවා නම් ඒ 5000 ගැන එයා බලාපොරොත්තු වෙන්න හේතුව එයා දන්නවා මාසෙ අන්තිමට එනකොට මේක කොහොමත් ලැබෙනවා. නිකන් හිටියත් නමස් සංකරා නම් මේක ලැබෙනවා. එහෙනම් ඒකට එයා බලාපොරොත්තු නැහැ. මේකට අපි රුපියල් තව 10000ක් වැඩිපුර ගන්නෙ කොහොමද? අන්න ඒක ලැබෙන්නේ නැති එකක්. ඒක කවදාවත් එයාට ඉෂ්ට සිද්ධ වෙන්නේ නැති එකක්. එහෙනම් ඒකට එයා සැලසුම් කරනවා. ඒකටයි බලාපොරොත්තු ඇති වෙන්නේ. එනම් මේ ලෝකේ ලැබෙන්නේ නැති කර්මය, ලැබෙන්නේ නැති පින කෙරේ බලාපොරොත්තු ඇති කරගෙන ඒක ලබන්න උත්සාහ කරාම මේ ලෝභයට තව එකක් ඇති වෙනවා, මෝහය කියලා. එයා මුලා වෙනවා. එයා දන්නේ නැහැ මගේ කර්මයට තිබිච්ච දේවල් ඔක්කොම මට ඒ කාලවල ඉබේ ලැබෙනවා, නිකම් පාළ වෙනවා, මිනිස්සු ඇවිල්ලා දීලා යනවා. ඒ හැම කාර්යාවයක්ම නිකම්ම සිද්ධ වෙනවා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක ලැබෙන්නේත් නැහැ. එහෙනම් මේක මගේ කර්මයට අදාළ නැති එකක් කියන එක එයාගේ ප්‍රඥාවට ගෝචර වෙලා නැතුව එයා පතනකොට, ඒ පතාගෙන ඒක ලබන්න වෑයම් කරනකොට එයා මුලා වෙනවා මේ නාම රූප ධර්මයේ තුල. ලෝභය තියෙනවා, මෝහය තියෙනවා. දැන් මේක ලබා ගන්න එයා වීර්ය කරනකොට, ගැටෙනකොට, කාලයේ ශ්‍රමය එයා වියදම් කරලා කුමන්ත්‍රණ සීලීව, උපක්‍රම සීලීව එයා විශාලසේ වේශමාන්සි වෙනකොට දැන් ගැටෙනවා, දැන් ද්වේෂයත් ඇති වෙලා. බලන්න අපි ආස්වාස ප්‍රාස්වාස කරමින් ආනාපාන සති භාවනාවේ නිරත වෙනකොට ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන බලාපොරොත්තු එක්ක ඇති වෙනකොට මේ බලාපොරොත්තු එක්ක කරන ආස්වාස ප්‍රාස්වාසයේ තුල ගැටීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඇති වෙලා තින්නේ මේ ලෝභය පෙරදරි කරගෙන. එහෙනම් මේ ලෝභය පෙරදරි කරගෙන එයා තමන්ගේ අරමුණ වෙනස් කරගෙන වෙනත් දෙයක් ලබන්න උත්සාහ කරනකොට මුලාවකුත් ඇති වෙනවා. දන්නේම නැහැ ලෝභ දේශ මොහ කියන මේ තුනටම එයා අවු වෙලා. එහෙනම් ලෝභ දේශ මොහ තමන් තුළ තියෙනවා නම් දැන් කෙලෙස් වැඩි වෙලාද අඩු වෙලාද? වැඩි වෙලා. එහෙනම් අපට නිවෙන්න ඕනේ, සසර දුක නැති කරන්න ඕනේ, විමුක්තියටපත් වෙන්න ඕනේ කියන අදහසින් භාවනාවට වාඩි වෙලා ප්‍රඥාව ලබන්න ඕනේ, ඉරිදී ලබන්න ඕනේ, අනිත් අය ඉදිරියේ මම පින්ඩපාතයේ අභ්‍යවකාශයෙන් ඇවිල්ලා බහින්න ඕනේ. මේ වගේ নানা ප්‍රකාර සිටිවිලි මනක්කල්පිත ලෝක හදාගත්තාම ඒ ලෝකවල තියෙන අරමුණු සම්පූර්ණ කරගන්න භාවනා කරාම භාවනාව වැඩෙන්නේ නැහැ. එයා ගැටෙනවා, নানা ප්‍රකාර විදිහට ගැටෙනවා. එයා කායට දුක් දීලා බලනවා, කායත් එක්ක පොරබැදිලා බලනවා. එයා විශාලයෙන් කායට රිදවලා බලනවා. ඇයි? එයාට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු මුදුන්පත් කරගන්න විශාල වශයෙන් යා දුකට වේසටපත් වෙනවා. මේ ගැටීමේ අන්තය අත්තකිල මතාන යෝගියට පසු වෙච්ච, එහෙම නැත්නම් අත්තකිල මතාන යෝගියට නිරත වෙච්ච භාවනා යෝගියෙක් බවටපත් වෙනවා. එහෙනම් තමන් වඩන භාවනාව තමන්ට අතුරෙක් වෙන, තමන් වඩන භාවනාවම තමන්ට මාරයා වෙන අවස්ථා තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බුදුවරු 100ක් නමකට දන් දෙනවට වඩා එක සෙනයක් අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒක ඒ බුදුවරු 100ක් නමකට දෙන දාණයට වඩා උතුම් කියලා කියනවා. කල්පනා කරලා බලන්න මේක තුල තිබෙනා වූ ලෝකෝත්තර ධර්මතාවය. බුදුවරු 100ක් නමකට දන් දෙනවට වඩා අනිත්‍ය සෙනයක් මෙනෙහි කරන එක උතුම් නම් බුදුවරු 100ක් නමකට දන් නොදීමේ ආනිසංස. එහෙනම් බුදුවරු 100ක් නමක් කුසගින්නේ ඉන්නවා. මොකද්ද ඒකට හේතුව? අපි දන් දුන්නේ නැහැ. ඊට වඩා මේක ආනිසංස දායක නිසා අපි අනිත්‍යමනේ කරනවා, බුදුවරුන්ට දානි දෙන්නේ නැහැ. එහෙනම් බුදුවරුන්ට දානි නොදුන්නත් ප්‍රශ්නයක් නැහැ, අකුසලයක් නැහැ. අනිත්‍යමනේ කරනවා නම් ඒක මීට වඩා කුසල් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච තථාගත වෙන මට දාන වැරද්දුවත් කමන්නේ, අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. සෙනෙහක් හරි අනිත්‍යමනේ කරන්න ඒක මට දාන දුන්නටත් වඩා උතුම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි මේ ලෝකේ අනිත්‍ය කියන්නේ මොනවද කියලා බැලුවාම මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයකින් පවතිනවා. එහෙනම් ස්ථිර නැති ලෝකේ අපි අස්ථිරව ජීවත් වෙනවා. එහෙනම් අස්ථිර වෙච්ච මේ භවයේ අපි ඇයි අපි ස්ථිර කරගන්න උත්සාහ කරන්නේ? හැමදේම අනිත්‍ය නම් ඒ අස්ථිර වෙච්ච ලෝකයේ ස්ථිර වෙන්න වෑයම් කරන එක මෝඩකමක් නම් ඒ අස්ථීර ජීවිතයක් තුළ ඉඳගෙන ස්ථීරත්වයක් ගොඩනගන්න අදන එක ඊට වඩා ලොකු මෝඩකමක්. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා, අනිත්‍ය මෙනෙහි කරන්න. මොකද්ද මේ අනිත්‍ය මෙනෙහි කරන්න? එක සෙනෙහක්වත් මෙනෙහි කරන්න කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් මට ගන්න දෙයක් නැහැ, දෙන්න දෙයක්වත් නැහැ. හැම ගනුදෙනුවක්ම කර්මානි රූපිය වෙනවා. දන් දෙන්න ඉතින්නේ දන් දෙන්න සුදුස්සට විතරයි. නුසුදුසට දාන සිටවිල්ල පාළ වෙන්නේ නැහැ. නුසුදුස්සගෙන් දන් ඇටයක්වත් ගන්න බෑ. සුදුස්සට ගේ ඇතුලේ මොකවත් තියාගෙන ඉන්න බෑ. එයාගේ සිත කියනවා දෙන්න දෙන්න, ඔතාගෙන ගින් දෙන්න, ගින් බාර දෙන්න, පූජා කරන්න. එයාට ඉන්න බෑ කිරියවක. එයාට දෙන්නමයි කියන්නේ. එහෙනම් මේ ලෝකයේ අනිත්‍යතාවය තුළ තිබෙන්නා වූ මේ නාම රූප ටික හැම දෙයක්ම සැකසීලා තින්නේ කර්මානුරූපීව නම්, ඒ හැම එකක්ම කර්මයට අනුව ගනුදෙනු කරනවා නම්, ඒ අයට අවශ්‍ය දේවල් ඒ අයගේ කර්මානුරූපීව ඒ නාම රූප සතරමා භූතයාගේ නිර්මාණය වෙලා ඒ අයට අවශ්‍ය දේවල් අවශ්‍ය කාලේ වෙනකොට ඉබේම අතට පාළ වෙනවා නම්, ඒවා මිනිසු ගෙනල්ලා පූජා කරනවා නම්, ඒ නිසි කාලේ ඒක තමන් සතු වෙනවා නම්, මේකේ ගණ්ඩ උත්සාහ කිරීමවත් දෙන්න උත්සාහ කිරීමවත් කාලය අපතේ යවීමක්, කාලේ මිඩංගු කිරීමක් වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය මෙනෙහි කරන්න කියන මේ තථාගත වචනය තුලින්. එහෙනම් යම්කිසි කෙනෙක් මේකේ අනිත්‍ය මෙනෙහි කරනකොට එයාට මේකේ ඇත්ත තේරෙනවා. ඇයි මං අනිත්‍ය මෙනෙහි කරන්නේ? එකක්වත් නිත්‍ය නැති නිසා. නිත්‍ය නැත්නම් මම මොකටද මේවා ගන්නෙ? මම මෝඩෙක් නිසා. මෝඩකම නිසානේ මේවා ගන්නෙ. එහෙනම් ඇත්තටම මම මේවා එකතු කරනවා කියන්නේ මම මෝඩෙක්ද? ඇත්ත නෙන්නම්. මැරෙනකොට මට මොකවත් ගෙනියන්න බැරි නම්, මේ ලෝකේ කිසිම නාමයක් රූපයක් ස්ථීර නැත්නම්, මේවා කවදාවත් මේවා ජීවිත කාලෙම නඩත්තු කරන්නත් බැරි නම්, මේවා මට මගේ කුසලයේ ඉවර වෙනකොට නිකම්ම අයිමි වෙනවා නම්, කිරියම්මා කිරියත්තා මේක මගේ කියලා අල්ලාගෙන හිටපු ඉඩම් ටික දන්නේම නැතුව මට ලැබුණා, මං ජීවත් වෙලා ඉන්නකොට මගේ දරුවෝ ටික බලහකාරය මේවා ටික ඔක්කොම උදුරගත්තා, ඒගොල්ලන්ගේ දරුවෝ දැන් ලොකු වෙනවා ඒක උදුරගන්න. එහෙනම් මේක කාලෙන් කාලෙට කුසල ඉවර වෙනකොට මේක අතමාරු වෙන එක. එදා ඒ අයගේ පන්සල, අද මේ අයගේ පන්සල, එට අර අයගේ පන්සල, අනිද්දාට ආවල් අයගේ පන්සල, බලන්න මේ පූජනීය ස්ථාන පවා අයිති අතමාරු වෙන ඇති. තමන්ගේ භාර්යාව තමන්ත් එක්ක ජීවත් වෙච්ච කාලය අවසන් වෙනකොට, ඒ කුසලයේ ඉවර වෙනකොට, තමන් සසුන්ගත වෙන්න ඒ අවශ්‍ය පින පෑදෙනකොට භාර්යාව අන්සතු වෙනවා. දන්නෙම නෑ එයාට අයිතිකාරයෙක් ඇති වෙලා. දරුවෝ තමන්ට ලැබෙනවා සන්තෝසයි. දරුවෝ දන්නෙම නෑ ඒ කයට කැමැති කට්ටියත් එක්ක විවාහ වෙලා ඒගොල්ලෝ අතුරුදාම් වෙනවා. අපි ඉදිරියෙන් පලා යනවා. මොකද්ද වෙලා තියෙන්නේ? සසුන්ගත වෙන්න පින පෑදිලා ඒ නිසා අර කට්ටියගේ අයිතිය අතමාරු වෙලා යනවා. එදා අපේ වෙල අපි දැන් බලාගෙන ඉන්නවා. අද තව කට්ටියක් වැඩ අතමාරු වෙලා. එදා අපේ ළඟ තිබිච්ච සල්ලි, අපේ ළඟ තිබිච්ච මුතුමණි අද වෙනත් අයගේ නම් වල පොත්වල තියෙනවා ඔක්කොම අතමාරු වෙලා. එහෙනම් අපේ කාලය අපට ඕන විදිහට ජීවත් වුණේ, දැන් ශාසනයේ තථාගතයන් වහන්සේට ඕන විදිහට මේ කාලය ගෙවන්නේ, අපේ ජීවිතේ ජීවත් වෙන්නේ, අපේ ජීවිතේ, අපේ කාලය, අපේ ශ්‍රමයත් අතමාරු වෙලා. එහෙනම් මේ උවමාරුව, මේ ගනුදෙනුව, මේ අනිත්‍ය ලෝකයේ තුල සිදුවෙන බව අපට තේරුම් ගන්න පුළුවන් නම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය නම්, හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය තුල තියෙන පරම සත්‍ය අපි ප්‍රත්‍යක්ෂ කරුවොත්, ඒ පරම සත්‍ය කෙරේ අවබෝධය ඇති කරුවොත් බලාපොරොත්තුවක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතෝ බලාපොරොත්තු වෙන්න මේ ලෝකෙ මොකවත් නැහැ. ඒ භාවනා යෝගියාට ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා තමයි මේ ගැටීමේ අන්තයේ නිදාස් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේට මේ ගැටුණට වැඩක් නැහැ. මේකේ මොකවත් ඉතුරු වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. සුඛයෙන් ජීවත් වෙලා ඇලුනට වැඩක් නැහැ. මොකවත් ඉතුරු වෙන්නේ නැහැ, මොකවත් ලැබෙන්නේ නැහැ කියන එක දෙකම තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ භාවනාව වඩනකොට මේ භාවනාව තුල පුංචි පුංචි අවස්ථාවල අපි මුලා වෙලා අතරමං වෙලා අවුරුදු ගණනාවක් ඉර වෙලා නවතිනවා. හේතුව ඉංජිම නැවතිලා. එහෙනම් මේ කය කියන බඹයක් විතර උස තියෙන මේ වාහනය පදවනවා රියදුරා කවුද මේ සිත? භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මේ රෝදාතරේ වාහනය ගැන දේශනා කළේ නැහැ. හේතුව ඒ කාලේ වාහනයක් තිබුණේ නැහැ. එදා තිබුණා කරත්තයක්. භාග්‍යතුන් වහන්සේ කරත්තයක් තමයි මේ වාහනයකට උපමා කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝ නම් දුක්ඛ මං වේති චක්ඛංව වාතෝ පදං. මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ පළවෙනිම ධම්ම පදය? මේ වාහනයක් තියෙනවා, ඒ වාහනයට ගමන් කරන්න පුළුවන්, සසරේ ඕනම භවයකට ගමන් කරන්න පුළුවන්. මේ වාහනේ රියදුරා තමයි අර ඉස්සරහා තියෙන සතා. ඉංජිම ස්ටාර්ට්නම් වාහනේ යනවා පින්වතුනි. තෙල් තියෙන තාක්කල් මේ වාහනේ යනවා. ඒ ගවයාගේ ශක්තිය ඉවර වෙන තාක්කල් යනවා. එයා වාඩි වෙලා වකුටු වෙලා බිම වැටෙනකම් යනවා. එහෙනම් මේ කුසලයේ තියෙනකම්, මේ කර්මයේ තියෙනකම් මේ ගමන යන්න සිද්ධ වෙනවා. මේ කරත්තේ යනවා, මේ වාහනේ නැවතෙන්නේ නැහැ, මේක යන්නම සිද්ධ වෙනවා. එහෙනම් බලන්න මොනතරම් ලස්සන කතන්දරයක්ද. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල මේ පවතිනව ධර්මතාවය, මේ කය වාහනය, මේක භවෙන් භවට ගමන් කරනවා, හැම තැනටම මෙයා සංචාරය යනවා. මේකේ රියදුරා තමයි මේ සිත, මේ සිත තමයි මේක එලවාගෙන යන්නේ, පදවාගෙන යන්නේ. එහෙනම් මේ රියදුරාට පුළුවන්කම තියෙනවා මේ වාහනේ නවත්තලා දාන්න, ඉංජීම නිවලා දාන්න. මේ සතා නැවතුන කරත්තේ කැරකෙන්නේ නැහැ, කර්මය යන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අපි භාවනා වඩනකොට මේ ඉංජිම නවත්තන්ට, මේ ගමන සසර බව නවත්තන්ට ඒ අවශ්‍ය අරමුණක විතරක් රැඳෙන්න ඕනේ. අනවශ්‍ය බලාපොරොත්තු පාල කරගන්න. මන් මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කතිකයා වෙන්න ඕනේ, ධර්ම කතික අති මම ශ්‍රේෂ්ඨයෙක් වෙන්න ඕනේ කියලා භාවනා කරාම කවදාවත් ඒ අරමුණට යට යන්න බෑ. ඒක ලෝභයක්, එයාගේ බලාපොරොත්තුවක්. එයාට ඒක ගැටෙන්න සිද්ධ වෙනවා මිසක් ඒකේ නිදහසක් ලබන්න බෑ. මේ ලෝකයේ ಗುಣධර්ම වලින් මං ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. සාරිපුත්ත මොග්ගල්ලාණන්ට පස්සේ මගේ නම ශාසනය ලියාපදිංචි වෙන්න ඕනේ. මගේ නම මේ ශාසනයේ ස්ථිර වෙන්න ඕනේ. මං ශ්‍රේෂ්ඨ ಗುಣධර්ම වලින් පිරිච්ච කෙනෙක් බවට මේ ශාසනයේ ලෙලදෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් ඇති වෙච්ච ගමන් එයා ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න ගැටෙනවා. එයාට කවදාවත් ඒකට සමවදින්න බෑ. එහෙනම් අපි දන්නේම නැතුව ಗುಣධර්ම වලට ලෝභ වෙලා, ඉරිදි වලට ලෝභ වෙලා, අපි අනාගතයට යම් යම් දේවල් බලාපොරොත්තු වෙලා, එහෙනම් මේ වගේ নানা ප්‍රකාර බලාපොරොත්තු වලට භාජනය වෙලා අපි කමඨාන් වඩනකොට, ඒ ಗುಣධර්ම වඩනකොට දන්නේම නැ මේ කමඨානත් වැඩිලා නැ, ಗುಣධර්මත් වැඩිලා නැ, භාවනාව කෙරෙලත් නැ. අවුරුදු 20ක් 30ක් 40ක් මාන ජීවිතේ පරණ වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉසෙල්ලාම බලාපොරොත්තු වෙන්න ඕනේ මේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? ඒ කරන අරමුණට සමවැදීම. මේයවීම නෙමෙයි, මේ අරමුණට සමවදින්න ඕනේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයට සමවදින භාවනා යෝගියා දැනගන්න ඕනේ මම මේක කරන්නේ නැහැ. ඒක බවට මමපත් වෙනවා. එහෙනම් මෙතන වෙලා තියෙන සෑම භාවනාවක්ම කරන්න පටන් ගත්තාම ක්‍රියාවක් පවතිනවා. ක්‍රියාව නිවෙන තාක්කල් එයාට නිවනක් නැහැ. කරනවා කියලා කියන්නේම එයා භවයේ යනවා කියන එක. කරනවා කියන්නේම එයා කර්ම රැස් කරනවා කියන එක. කරනවා කියන්නේම එයා අවිද්‍යාවට අවු වෙනවා කියන එක. පටිච්ච සමුපාදය කියන චක්‍රයේ ඒ ධම්ම චක්‍රයේ එයා කොටසක් වෙනවා කියන එක. එහෙනම් අපි කිසිම භාවනාවක් මින්මතු කරන්නේ නැහැ, කෙරෙන්න හරිනවා. කෙරෙන්න ඇරලා කෙරෙන දෙයට සමවදිනවා. භාවනා කරන කෙනෙකුත් නැහැ, කරවන්නෙත් නැහැ, කරවන්න උවමනාවකුත් නැහැ. භාවනාව ඉබේ වැඩෙනවා. එතකොට තමයි මේ සිත නිවිලා යන්නේ. එයාට ගැටෙන්න අවස්ථාවක් නැහැ, ඇලෙන්න අවස්ථාවක් නැහැ, බලාපොරොත්තුවකුත් නැහැ. කරන්න ගියොත් බලාපොරොත්තුවක් එක්ක තමයි කරන්න වෙන්නේ. මේ ලෝකයේ කිසිම දෙයක් බලාපොරොත්තු රහිතව කරන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් එහෙම කෙනෙක් නැහැ. නිකම්ම නිකම් වාඩි වෙලා ඉන්න කෙනෙක් ළඟින් ආනවා, ඔයා නම් මොකවත් කරන්නේ නැහැ, නිකම්ම ඉන්නේ, අදහසක් නැතුවම ඉන්නේ, මොකද්ද ඔයා මොකවත් කරන්නේ නැද්ද නෑ එකක් කරනවා මොනවද වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නවා බලාපොරොත්තු තියනද ඔව් මට විවේක ගැනීමේ බලාපොරොත්තු නිසා තමයි මම වාඩි වෙලා ඉන්නේ ආ එන වාඩි වෙන්නත් බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ ඉට ගන්නත් බලාපොරොත්තුවක් ඕනේ ඇයි ගොඩාක් වෙලා ඉටගෙන ඉඳගෙන හිටියා ඇඟපත රිදෙනවා කොන්ද රිදෙනවා ඒ නිසා නැකිට්ටා එහෙනම් ඒ වේදනාවෙන් අතමිදීමේ බලාපොරොත්තුව මත තමයි යන්නේ නැකිත්තේ එහෙනම් යමක් දිහා බලාගෙන ඉන්නවා ඇයි බලාගෙන ඉන්නේ ඒක දිහා බලාගෙන ඉන්නේ වෙන මොකවත් බලන්න නැතිකම නිසා වෙන මොකවත් මට බලන්න නැහැ ඒ නිසා තියෙන්නේ මේක විතරයි ඒ නිසා මම මේක බලනවා එහෙනම් එයාට බලාපොරොත්තුවක් තියෙනවා මේ තියෙන දේ බලන්න ඕනේ මට මේක විතරයි බලන්න තියෙන්නේ ඒ නිසා ඒකවත් මම බලන්න ඕනේ කියන බලාපොරොත්තුව නිසා තමයි එයා ඒක දිහා බලාගෙන ඉන්නේ පැය ගන්න බලන්න ඔයේ උදකලාවේ බලාගෙන ඉන්න කෙනාටත් බලාපොරොත්තුවක් තියෙනවා ඉඳගෙන ඉන්න කෙනාටත් බලාපොරොත්තුවක් තියෙනවා ඉටගත්ත කෙනාටත් බලාපොරොත්තුවක් තියෙනවා එහෙනම් මේ සියලුම දෙනා ගැටීමේ අන්තයේ තුල නිරත වෙලා ඉන්නවා එහෙනම් අපි ඉන්නවා ඉතනවා විවේකසුවේ වාඩි වෙලා ඉන්න කෙනාට ගැටීමක් නැහැ කියලා ගැටීමක් තියෙනවා එයාට බලාපොරොත්තුවක් තියෙනවා ඉඳගෙන ඉතියාම රිදෙනවා කකුල් එහෙනම් ඉඳගෙන ඉතියාම රිදෙන්නේ නැහැ එහෙනම් රිදෙන්නේ නැතුව සුවසේ ඉන්න ඕනේ කියන බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න එයා ඒ කාර්යය යෙදෙනවා එහෙනම් මේ ලෝකේ යම්කිසි කෙනෙක් භාවනා යෝගියා වශයෙන් ජීවත් වෙලා එයා කමඨාණක් වශයෙන් යම්කිසි දෙයක් කරනවා නම් එයාට පොට වැරදෙනවා හේතුව කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලාම කර්ම රස් කරනවා එයා සසරේ යනවා එහෙනම් ආනාපාන සති භාවනාව තුළ අපි තේරුම් ගත්ත තවත් උත්තරීතර ධර්මතාවයක් තමයි මේ භාවනාව බලාපොරොත්තු ඇතුව කෙරුවාම යම් යම් බලාපොරොත්තු මුදුන්පත් කරගන්න මේ භාවනාව වඩන්න පටන් ගත්තාම දන්නේම නැතුව බලාපොරොත්තු ਸਰව සම්පූර්ණ කරන්න අපිට ගැටෙන්න සිද්ධ වෙනවා අත්ති කියලා මතාන යෝගයට අපි නිකම්ම තල්ලු වෙලා යනවා අපට ඉදිරි කාලයේ පුදුමාකාර විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා අත්ති කියලා මතාන යෝගය කියන්නේ දුකයි එහෙනම් මම මේ විදිහට කරන්න ඕනේ මේ විදිහට සිත පීඩන්න ඕනේ කියලා මං පොරබදිනකොට මගේ සිතත් එක්ක මං විශාල විඩාවකට තේට්ටුවකටපත් වෙනවා මාන්සියකටපත් වෙනවා මේක තමයි දුක කියලා කියන්නේ අත්ති කියලා මතාන යෝගය කියලා කියන්නේ එහෙනම් භාවනා යෝගියා කල්ැතුව මේවා ශ්‍රවණය කරලා මේ දේවල් මට වෙන්න පුළුවන් මේ තැන්වල මං ඉර වෙනවා මේ තැන්වල අතරමං වෙනවායි කියලා සම්පූර්ණ විස්තරය දැනගෙන හිටියාම කිසිම මොහොතක යා ආනාපාන සතිය තුලින් එයා අවු වෙන්නේ නැහැ එයා ඉර වෙන්නේ නැහැ අතරමං වෙන්නේ නැහැ පුංචි කාලෙම අවුරුදු 3ක් වෙනකොට එයා ආනාපාන තුලින් ධානයකට සමවැදලා 이르දීන් ගිහිල්ලා අභ්‍යවකාශේ පා වෙනවා අත්තවරුද වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ සිය පීතලා රහත් වෙලා එයා දිවි ලෝකෙට ගින් බණ කියනවා අත්තවරුදෙම ඇයි මං උස්ම ගන්නේ ඇයි ගත්ත දේ පිටත් වෙන්නේ මමද ගත්තේ නෑ මමද යව්වේ නෑ කවුද මේක ගත්තේ කවුද මේක යව්වේ කර්මය තමයි ගත්තේ කර්මය තමයි යවන්නේ එහෙනම් මේ ලෝකේ හැම තැනින්ම කර්මය විසින් මට දෙනවා කර්මීවර වෙනකොට යාම උදුරගෙන යනවා අනේ දෙයියනේ මේ ලෝකෙ මොකවත් මට ගන්න බෑ මොකවත් මට දෙන්න බෑ මම එකතු කරනවා කර්මය ඉවර වෙලා දැන් දන් දෙනවා දන් දීලා ඉවර වුණා දැන් ආයි කර්මයක් ගොඩ නැගුණා දැන් ආයි මං එකතු කරනවා එහෙනම් මේ ඝන දෙනුව මා විසින් කරන එකක් නෙමෙයි මේක මාගේ කර්මානුරූපීව ඉබේ සිද්ධ වෙන එකක් බව දැනගත්තා ඒ පුංචි සාමණේර ඒ උත්තමයා රාත්‍තලා අත්තවුරුද්දෙන් රාතන් වහන්සේ බවට පත්වලා පෝටලයට කමටාන් දෙනවා බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා මේ ආනාපාන සතිය විවිධාකාර විදියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේක තුළ විවිධාකාර විදියට විදර්ශනාවට සමවදින්න පුළුවන් මේ ආනාපාන සතිය ඒ අයගේ ප්‍රඥාවට නානක් ප්‍රකාර විදියට ගෝචර වෙලා අරියත් බෝධියට සමවදනවා එහෙනම් අද අපි සාකච්ඡා කරපු මේ ගුණාංගය එහෙම නැත්නම් ආනාපාන සති තුල තියෙන මේ අවබෝධයට ගෝචර වෙන කාරණාව අපගේ භාවනාවට විශාල ශක්තියක් ධෛර්යයක් වෙනවා හේතුව භාවනාව කරන්න කලින් භාවනාව මොකද්ද කියලා දැනගත්තාම ඒක මහත්ඵලයි ආනිසංසයි අපි සමහර ගමනක් යනකොට ගමන ගැන ගොඩාක් දේවල් අපි දැනගෙන හිටියාම ගමන වරදින්නේ නැහැ අපි දන්නවා ආවල් තැනේ අන්දියෙන් වමට දාන්න ඕනේ ආවල් තැනෙන් දකුණට අරවන්න ඕනේ මෙතනින් තමයි මේ පාර යන්න තියෙන්නේ මෙතනින් අරවන්න නැතුව කෙලින් යන්න ඕනේ කිව්වම එයා කිසිම තැනක අතරමං වෙන්නේ නැතුව කිසිම තැනක යන්න නවතින්න නැතුව අරියට નિયમિત වෙලාවට ලස්සනට යගින් ඉලක්කයට සමවදිනවා. එහෙනම් ගොඩාක් කට්ටිය තේ බොණ්ඩ නවත්තනවා. පාර බැරදලා අතුරු පාරවල් වල ගිහිල්ලා සමහර පාරවල් වල ගිහින් බලනකොට තාප්පයක් තියෙනවා අරෝගෙන එන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ নানা ප්‍රකාර විදිහට අතරමං වෙන්නේ මාර්ගය ගැන පාර ගැන කමඨාන ගැන විස්තරේ දන්නේ නැති නිසා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි වඩන කමඨාන බොහොම ඉක්මනට වැඩෙන්ටත් කිසිම මොහතක මුලා වෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව ਸਰව සම්පූර්ණයෙන් පාසුවෙන් සරලව මේක සම්පූර්ණ කරන්නට ඒ අවශ්‍ය ගොඩාක් කාරණා අපි ශ්‍රවණය කළා. එහෙනම් ආනාපාන සතිය තුළ බලාපොරොත්තු ඇතුව කටයුතු කෙරුවාම අපි අත්තකිල මතාන යෝගයට සමවැදිලා අපි ගැටීමේ භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. එහෙනම් ගැටෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලාම එයා දුක් විඳින්න සූදානම් වෙනවා. එයා මොහොතෙන් මොහොත ක්‍රමක්‍රමෙන් එයා දුකටපත් වෙනවා, වේසටපත් වෙනවා, මාන්සයටපත් වෙනවා, කමඨාන භාවනාව නවතිනවා. එහෙනම් මේ ධර්මදේශනාව තුළින් භාවනා යෝගියෙක් දුක් විඳින්න පුළුවන්, එයාට ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටීම් ඇති වෙන්නේ මේ ආකාරයට, ඒවට මුල් වෙච්ච චෛතසික මේ විදියට, මේ ආකාරයෙන් මේ ගැටීමට ගොදුරු වුණොත් ඒ භාවනා යෝගියාගේ අනාගතයේ යට වෙන කරදර, උපද්‍රව, ප්‍රතිඵල හැම දෙයක්ම අපි තේරුම් ගත්තා. අපේ නිර්වාණ මාර්ගයට, අපේ කමඨාණට, අපේ ලෝකෝත්තර ජීවිතයට මේ අනුශාසනාව, මේ කමඨාණ ඒකාන්ත වශයෙන්ම නිවන පිණිස හේතු වේවා, වාසනාව වේවා. ලබාපු මිනිසක් භවයේ තුල වැඩනිමා කරන්න අපේ කමඨාණට මේ අවබෝධයේ දැනුම ඒකාන්ත වශයෙන්ම සත්‍යයක් ධෛර්යයක් වේවා කියලා සාදුකාරයක්.